එයාගේ කැබිනට් එකට ගුණා පස්සේ අපි බෙල්ල දීලා ආවට පස්සේ මුළු මුස්ලිම් ජනතාවම ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ට එන්න වුණා. ඒගොල්ලන්ට ඒ ගම්වල ඉන්න කට්ටියකෝ එන්න හතරමාරයකට එන්න බෑ කියලා නැත්තම්. ඒ වෙලාවේ තමයි ආවේ. ඒ වටත් අපි මුකුත් කතා කරගෙන නැහැ. අපි ජනගහන මුකුත් කතා කරන්නේ නැතුනේ අපි ආවේ. අපි එළියට බැස්සේ මුකුත් නැතුව. ඒකේ වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලනය අපේ දේශපාලනය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. දැන් ඒකේ ඉඳන් මා මහින්ද රාජපක්ෂගේ හොඳක් තේරෙනවා. මොකද යාට අඩුපාඩුවක් තියුන්නේ නැහැ එතන. ජාපාලනය ගැන අවබෝධයක් තියෙන බව කොමිසල් සමාජයට ආගමත් අතරේ සමාජයට පුළුවන්. බණ්ඩාරනායක මහත්තයා ආගමත් වෙනස් කරේ මේක දෙන්නේ තව සාධක වුණත් ඉරි සංගමෝල එක්කනයි නීති මුළු ඉතිහාසෙ අනිත් කොමිටි අනුන්ගේ බෙල්ල ගැත්තා.